ගරුතර මහා සංඝයා වහන්සේ, සදහෙවත් පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු හතරවැනි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හාමුදුරා කියලා ඉස්සල්ලාම අපට ලැබුණේ පොසොන් පොහොය දවසක. ඒ ධර්මය අපට කියලා දුන්නේ පුතජන හාමුදුර කෙනෙක් නෙවෙයි. ඉස්සල්ලාම ධර්මය අපට ලැබුණේ කාගෙන්ද? රහතන් වහන්සේ නමකගෙන්. පොසොන් පොහේ දවසක ඒ තමයි මහින්ද මහා රහතන් වහන්සේ. මහින්ද මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා කතාබස් කරන්න අවස්ථාවක් ලැබුණේ ලංකාවේ හිටපු රජුරුවන් සමගයි. මහින්ද හාමුදුරුවෝ ඒ රජුරුවන්ගේ නුවණ පරීක්ෂා කරන්න ප්‍රශ්න කීපයක් ඇහුවා. බොහොම සරල වුණාට ඒක තියෙනවා හොඳ ක්ෂණිකව දෙන්න පුළුවන් උත්තර. කුමක් ගැනද ප්‍රශ්න ඇහුවේ? ළඟ තිබුණ මොන ගස ගැනද? අඹ ගස ගැන. ඇහුවා මහරජා, මේ ගස මොකක්ද කියලා. රජුරු පිළිතුරු දුන්න, ස්වාමීනි මේක අඹ ගස. මේ ගස ඇර තව ගස තියෙනවද? රජුරුක ස්වාමීනි තව ගස තියෙනවා. ඊට පස්සේ ඇහුවා, එතකොට මේ අඹ ගහ ඇර තව අඹ ගස තියෙනවද කියලා. මේ අඹ ගහ ඇර තව අඹ ගස තියෙනවා. ඒ අඹ ගස අනිත් ගස් ඇර තව ගස් තියෙනවද කියලා ඇහුවා. ඇයි ස්වාමීනි මේ ගහ? එතකොට ඒකෙන් තේරුම් ගත්තා ක්ෂණිකව යමක් තේරුම් ගැනීමට රජුරවන්ට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලාංකීය ජනතාවට ඉස්සල්ලාම කියා දුන්න දේශනාව. ඒ දේශනාව තමයි චූල හත්ති පදෝපම සූත්‍රය. අත්පීවර උපමා කරගත්තු දෙතුන් මහා හත්ති පදෝපම සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. ඒක දීර්ඝ දේශනාවක්, ලොකු දේශනාවක්. මේක පොඩි නිසා දේශනාව චූල හත්ති පදෝපම සූත්‍රය කියලා. මේ දේශනාවේ තිබෙන්නේ මනුෂ්‍ය බුද්ධිමත් බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න හැටි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හඳුනා ගන්නා හැටි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හඳුනා ගන්නා හැටි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා ඒ කාලේ සමෙත් නුවර ජේතවනාරාමයේ. ජානසෝනි කියලා බ්‍රාහ්මණේ සුදු අස්වැයන් යොදපු, සුදු පාටින් සරසපු අස්තකරත්තික නැගලා සමෙත් නුවර නගරේ ගමන් කරමින් සිටියා. ඒ ගමන් කරමින් හිටපු කෙනාගේ නම මොකක්ද? ජානසෝනි. මේ ජානසෝනි කියන බ්‍රාහ්මණයා ඒ සවැත් නුවර නගරයේ යක්ෂ කරත් යම් සිටියේදී තමන්ට මුණ ගැහුණා පිලෝතික කියලා තාපසයෙක්. කවුද මොන ගැහුනේ? පිලෝතික කියලා තාපසයෙක්. මොන ගැහින්ද ඇහුවා? පිලෝතික. ඔබ මේ මහා දවල් කොහේ ඉඳගෙන ගමන්ද? පිලෝතික කියනවා, පින්වත මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැ දැකලා ඉන ගමන. එතකොට මේ ජානසූන් යහනවා පිලෝතිකදීන්, පිලෝතික ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ගැන, ශ්‍රමණ ගෞතමයන්ගේ ඥානිය ගැන මොකද්ද ඔබ හිතන්නේ? ඔබ හිතන්නේ ආ බොහොම නූනක් කෙනෙක් කියලාද? එතකොට මේ පිලෝතික කියනවා පිළිගත්ත මොනවා කතා කරනවද මේ? ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව නුවණ ගැන කතා කරන්න මං කවුද? ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව නුවණ ගැන කතා කරන්න නම් ඊ වගේම කෙනෙක් කියලා කියනවා. දැන් මේ විදිහට මේ කතා කරන්නේ තෙරුවන් සරණ ගියපු ජනමේ බෞද්ධයෙක්ද නැත්නම් පරිබ්‍රාජකයෙක්ද? ආ බලන්න, පරිබ්‍රාජකයෙක් අපිට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද? ශ්‍රමණ ගෞතමින් වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරන්න ඕනේ කවුද? ඒ විදිහෙන් කෙනෙක් නිකේ. එතකොට ජානසෝනි කියනවා, පින්වත් පිළිවෙත ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මහා උදාර වූ ප්‍රසන්නතාවකින් නිවේ ප්‍රසන්නතා කළේ. මහා උදාර ප්‍රසන්නතාවකින් ප්‍රසන්නතා කළේ. එදකොට පිළෝතික කියනවා, ඥානසෝනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රසන්නතා කරන්න මං කවුද? දෙවි මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නුනාම. දැන් බලන්න මේ කාලේ මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාව. අපි මේකෙන් හොඳ පාඩම් ඉගෙන ගන්න ඕනේ. අපි බුද්ධං සරණං කී කී ඉන්න අපේ ශ්‍රද්ධාවත් එක්ක මේක කල්පනා කරලා ගලපලා බලන්න ඕනේ අපි කොතනද කියලා. එතකොට මේ පිලෝතික ගින් අහනවා, ඔබ ශ්‍රමණ ගවත් ගෞතමයන් වහන්සේගේ උච්චරම පැහැදුණි, ඔය හැටියෙම පැහැදුණි, මොන වගේ හරුණක් දැකලාද? ශ්‍රමණ ගවත් ගෞතමයන් වහන්සේ ගැන ඔය හැටියටම පැහැදුණි, මොන වගේ හරුණක් දැකලාද? එතකොට ඔන්න මෙයා එයාට තේරුච්ච හැටියට, එයා තේරුම් ගත්ත විදිය කියලා දෙනවා. කියනවා, පින්වත මේක මම තේරුම් ගත්ත විදිය, ඇටික් බලන්න වනාන්තරයට ගිහපු පුද්ගලයා කරපු වැඩේ වගේ එකක්. මොකන්ද? ඇටික් බලන්න වනාන්තරෙට ගියාම හොඳ දිග පළල තියෙන ඇටිකුගේ පා සටහනක් දැක්කා කියන්නේ. ඒ පා සටහන දැකලා හිතුවා, ඉස්තිරවම මහා විශාල ඇටික් ඉන්නවා. ඒ ඇටාගේ පාදී තමයි මේ තියෙන්නේ. කියන පින්නට ඔන්න ඔය විදියට තමයි මම ඒ ඇටික්ගේ පාඩියක් දැකලා ඇටාගෙන නිශ්චයකට ප්‍රමුණා වගේ. මම නිශ්චයකට ප්‍රමුණා. බවත් ගෞතමයන්, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ පාපතන් හතරක් දැකලා මම නිශ්චයකට පැමුණා. සම්මා සම්බුද්ධ භගවන් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මනාකොට දිසූ දෙයක්. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා මම පැහැදුනා. ඔන්න පැහැදෙන විදිය. එතකොට නෑ මේ ඔය යා පැහැදිච්ච විදිය. දැන් බලමු යා පැහැදිලිච්ච භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණ බවද්දෝ යා කියන ආකාරයට ශ්‍රමණ බවද්දෝ තුමින් වහන්සේගේ පීවර ප්‍රාණ හතර මොකක්ද යා තේරුම් ගන්න කියලා කියනවා මෙහෙම. ජානසෝනිට කියනවා පින්වත් ජානසෝනි මම දැකලා තියෙනවා බොහෝම නුවණැති මහා ප්‍රඥාවන්ත සියුම් තර්ක කරන ක්ෂත්‍රීය පඬිතුවරු ක්ෂත්‍රීය කිව්ව රජපෞලට ආйти මහා නුවණැති මේගොල්ලන්ට ආරම්භ වෙනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ අසවල් ගමේ අන්න වැඩම කරලා ඉන්නවා කියලා. ආරම්භ වුණාම මේගොල්ලෝ කතා වෙනවා රැස් වෙලා අපි ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ උපදහදකින් දියම් අපි ගිහිල්ලා මේ ප්‍රශ්න අහමු. එතකොට උන්වහන්සේ මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි මේ උත්තර අඳගෙන මේ ප්‍රශ්න අහමු. එතකොට උන්වහන්සේ මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි මේ ප්‍රශ්න අහමු. මේ විදිහට අපිට වාදයක් අරන් යන්න පුළුවන් වේවි. ඔන්න මේගොල්ලෝ ශ්‍රමණ බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. ධර්ම දේශනා කරද්දී මේගොල්ලෝ හිතාගෙන හිටපු අහන්න හිතාගෙන හිටපු සියලුම ප්‍රශ්න මේගොල්ලන්ගේ විසඳිලා යනවා. මේගොල්ලෝ ප්‍රශ්න අහන්නේ වාද කරන්නේ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මේක මම බලන් හිටියා. බලන් ඉඳලා මම හිතුවා සම්මා සම්බුද්ධ භගවා බාණින් වහන්සේ සම්මා සම්බුද්දයි. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතු සාරක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ඕක තමයි කිව්ව මම දැක්කපු පළවෙනි පියවර සටහන. ජානසූනි අහන එතකොට දෙවෙනි පියවර සටහන. දෙවෙනි පියවර සටහන තමයි බොහෝම නුවණැති ඥානවන්ත සියුම් බුද්ධිය තියෙන තාරක කරන බ්‍රාහ්මණ පඬිතුවරු ඉන්නවා. ඒ බ්‍රාහ්මණ පඬිතුවරුන්ටත් ආරංචි වෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අන්න අසවල් ගමේ වැඩම කරලා ඉන්නවා කියලා. ඒකත් ඒගොල්ලෝ එකතු වෙලා කතා වෙනවා අපි යම් උන්නාන්සේ හම්බු වෙන්නේ. අපි ගිහිල්ලා උන්නාන්සේගෙන් අහමු මෙන්න මේ ප්‍රශ්න. මේ ප්‍රශ්න අහනකොට උන්නාන්සේ උත්තර දෙවි මේ ප්‍රශ්නවලට මේ විදිහට. එතකොට අපි මේ ප්‍රශ්න අහමු කියලා මේ විදිහට මේගොල්ලෝ ප්‍රශ්න ගොතාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට යනවා. මේ කාරණේනම මේ පිළෝධිගත මේ ප්‍රශ්න යනවා. බුදුරජාණන් වහන්සේ මේගොල්ලොත් එක්ක කතා බහ කරනකොට මේ කතාව ධර්ම කතාවක්. ජීවිතය අවබෝධ කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. අවුවට පස්සේ මේගොල්ලන්ගේ හිතේ තියෙන අර ප්‍රශ්න ටික ඔක්කොම නැති වෙලා ගිහින්. මේගොල්ලන්ගේ හිතේ පැහැදීමක් නැති වෙලා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රාවකිය බවට පත් වෙනවා. ඉතින් මේ ඔන්න කාරණේ මම බලන් ඉඳලා මම තීරුම් ගත්තා. මම නිශ්චයකට පැමුණා. සම්මාන සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාමසංගෝ. ලෝක තමයි කිව්ව මම දැක්කු දෙවනි පියවර සටහන. ඊළඟට ඇහුවා එහෙනම් තුන්වෙනි පියවර සටහන මොකක්ද? ඒක තමයි කිව්වා මම දැකලා තියෙනවා ශ්‍රමණ පඬිතුවරු එකේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රමණ කුට්ටාස බොහෝම දැනුගත් අය ඥානවත් අය සියුම් විදියට ප්‍රශ්න කරන අය බුදුරජාණන් වහන්සේ යම් කිසි ගමකට වඩිනවා කියලා ආරංචි වුණා මේ මිනිස්සු ඒගොල්ලෝ එකතු වෙලා ශ්‍රමණ පඬිතුවරු එකතු වෙලා සාකච්ඡා කරනවා අපි යන්න හම්බෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්න අහමු. එතකොට උන්නාස මේ විදිහට උත්තර දෙවි. එතකොට අපි මේ විදිහට පෙරලා ප්‍රශ්න කරමු. එතන වාදයක් පටන් ගමු කියලා. මේ ශ්‍රමණවරු බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට යනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න පටන් ගත්තාම උන්නාසී නාසී අවබෝධයෙන්ම දේශනා කරනවා. අවබෝධයෙන්ම කතා කරනවා. ධර්මය කියලා දෙනවා. කියලා දීපු ගමන් ඒගොල්ලෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවා. ශ්‍රාවකයෝ වෙලා. ඒගොල්ලෝ කියයි දෙනවා අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟ අපිට මහාන වෙන්න අවසර දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ මහාන වෙනවා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ වෙලා බණ භාවනා කරනවා. බණ භාවනා කරන ටික කලකින් මේගොල්ලෝ රහතන් වහන්සේලා වෙනවා. රහතන් වහන්සේලා විලා කියාගෙන යනවා. අනේ අපි නූලින් බීරණ. අපි නොමඟ ගිහිල්ලා සිටියේ. අපි ශ්‍රමණවරු නොවී සිටි ශ්‍රමණවරු කියලා කියාගෙන ගියා. අපි රහත් නොවී සිටි රහතන් වහන්සේලා කියලා හිතන්නේ කියා. අපි ශ්‍රේෂ්ඨ මිනිස්සු නොවේ සිටි ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නේ කියන්. අපි නූලෙන් පේරුණා බුදුරජාණන් වහන්සේ ගුණ ගැහිච්ච නිසා කියලා ගුණ කියාගෙන යනවා. අපි දැක්ක. ඒ જાත. දැකලා නිශ්චයකට ආවා සම්මා සම්බුදු භගවා. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ. සුපටිපන්නෝ භගවතු සාවුත් සංඝෝ. ඊට පස්සේ අහනවා එතකොට හතරවෙනි පීවරකට හනිය කියන්නේ මොකක්ද අපි දැක්කා දැන් අර මෙයා කියන්නේ අල්ල උන්වහන්සේගේ ශ්‍රාවකය වෙන හැටි දැක්කා දැක්කලා මගේ හිත පැහැදුනා ඒ ඕන්නෝ ඒ කර්ම වල දැන් එතකොට පින්වත්නි මේකෙන් අපි එකක් ඉගෙන ගන්න වෙනවා අපි කියනවා නම් සම්මා සම්බුද්ධ භගවන් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාත භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු එක. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා අපි කියනවා නම් කවුරු හෝ අපෙන් ඇහුවොත් ඔබ කොයි විදිහට ප්‍රශංසා කරන්නේ කුමක්ද කියලාද? එතකොට ඔබට කියන්න දෙයක් නැත්නම් ඒ කියමන කුස්සක් වෙනවද හැබැයි එකක් කුස්සක් තමයි. එතකොට ඔබට තියෙන්න ඕනේ ඔබ තුලින් තේරුම් ගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේව මේ කරුණු නිසා සම්මා සම්බුද්ධ වදලා. ඒක ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න මේක ආගෙන හිටියා. කවුදර අස්තකරත් ගියපු ඉස්කිනා. මොකක්ද යාගේ නම? ජානසූනි ආගෙන හිටියා. කවුද මේක විස්තර කර කර කිවි හාමුදුරුවෝ කෙනෙක්ද නෑ කවුද මේක කියා දුන්නේ පිලෝතික කියන තවුසා මෙයා මේ කාරණු කියද්දී අරය දැන් අස්ස කරත් ඉඳගෙන අහගෙන හිටියේ ඉතල කිව්වා මෙයා පිලෝතික කිව්වා පින්වත් ජානසෝඩි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ඔය පියවර හතර මන් දැක්කා. දැකලා තමයි මන් නිශ්චීකිත ප්‍රමණුනේ සම්මා සම්බුද්ධ භගවා සුවාස්කාසු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාසංගෝ. එතකොට දැකලා තමයි මම නිශ්චීකිත ප්‍රමණුනේ. එතකොට තමයි එතකොට මොකද වුනේ? මෙයා අවබෝධයට පත් වුණා. කවුද? හිත පහදුණා. ජානසෝනි. ජානසෝනි ඉක්මන්ට යාගීතු අස්කරත්තින් බැස. බැහැලා සවැත්මුර ජේතුනාරාමේ පැත්තට හැරුණා. හරිලා ජෑති එකතු කළ වැඳගත්තා. වැඳගෙන කිව්වා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුම්පාරක්. දැන් එතකොට බලන්න මේ පැහැදීම කියන එක වෙන්නේ මේ විදිහට. එතකොට මේ අපි පැහැදීම කියන එක අපි එක එක්කිනා තුළ ඇති කරගන්න පැහැදීමක්. එහෙම නැත්නම් වෙන්නේ අවබෝධයෙන් තොරව කියන කතාවක්. අවබෝධයෙන් තොරව කියන එක කටපාඩමින් කියන එක නැත්නම් කවුරු කියන්නම් කියන නිසා කියන එක. තමන්ට කනුනට දෙකටම යහපත් නැහැ. මම ඒ නිසා ඔබට මේක මේ කවුරුත් කියන නිසා කීමේ ස්වභාවය තේරුම් ගන්න ඔබට මම පොඩි කතාවක් කියන්නම්. තේරෙන්න. අරාබිකාරයෝයි ඇමරිකන්කාරයෝයි යුද්ධයක් කළා. යුද්ධයක් කළාම අරාබි මිනිස්සු පෙරළුණා. ඇමරිකන් කාර්ය දීන්නා. ඊට පස්සේ අරාබි මිනිස්සු සම්මන්ත්‍රණයක් කියන්න ලෑස්ති වුණා. අරාබි කාර්ය පෙරළුනේ ඇයි කියන එක කතා කරන්න. දැන් එතකොට අරාබි මහාචාර්ය ඔක්කොම දැන් එනවා සම්බන්ධයි. එනකොට ඇමරිකන් කාර්යයේ සම්මන්ත්‍රණයේ ඉස්සරහ කඩල විකුණනවා. අරාබි මහාචාර්යව බැලුවා කවුද මේ ඇමරිකන් කාර්යය ළඟට ගියා. ගිහිල්ලා කිව්වා මම මේ සම්මන්ත්‍රණයට අද මේ සහභාගී වෙනවා. ආබුදුමා හොඳයි කඩල විකුණන්න. ඊට පස්සේ අරාබි කාර්යය ඇමරිකන් කාර්යය කිව්වා දැන් ඔබතුමා සම්මන්ත්‍රණයට යන්නේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් කඩල විකුණන ඇමරිකන් කාර්ය අහනවා අපේ අම්මට දරුව දෙන්න කිව්වා. එක්කෙනෙක් යුද්ධයට ගියා අනිත් එක්කෙනා කෝ. දැන් අරාබි කාර්ය කල්පනා කරන හෝ ගාලා. උත්තරියා හොයාගන්න බැහැ. කවුද? ඇයි මම නිතර කිව්වා. ආ හොඳයි කියලා දැන් මෙයා ගියා. මෙයා ගිහිල්ලා සම්මන්ත්‍රණ සභාව ඇමතුවා. අමතලා මෙයා කියනවා මං මේ ශාලාවෙන් උත්තරයක් අහන්න කැමතියි. අපේ අම්මට දරුවෝ දෙන්න හිටියා. එක්කෙනෙක් යුද්ධයට ගියා. අනිත් එක්කෙනා කෝ. දැන් ඉතින් සභාවම දැන් කල්පනා කරනවා අනිත් එක්කෙනා කෝ කියලා. කල්පනා කරනකොට ඒගොල්ලෝ කෝ. ආන් ඉන්න විතර කඩලකාරයා කියලා. එහෙමද කීපේ? එතකොට ඒ කියන්නේ අහගෙන හිටපු එක නුවණින් සලකන්න බැරි නිසා ඒ තමන් කල්පනා තමන් කිව්වේ මොකද්ද තමන් ඇව්වේ මොකද්ද කියලා දෙකම දන්නේ නැහැ. මේ විදිහ තමයි අපේ රටේ බොහෝ දෙනෙක්. එතකොට ඒ සත්‍යයට පස් නොවෙන්න නම් අපිට පුළුවන් වෙන්නේ අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගන්න. දැන් අපි උන්හාර බුදුගුණ කියනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයිලු. කවුද කියන්නේ? අපි ඥානහන්දාන් කියන්නේ. එතකොට ඒක තමන් අවබෝධ කරගන්නද? තමන් හිත පිහිටවලද? නෑ නෑ. ඒතර තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ. ඔය කිව්වට කියලා ඔන්න කියනවා. ඒක ශ්‍රද්ධාවට පැමිණෙනවට වඩා. ඒතර කෙනෙක් කියනවා ඔන්න මම අපි හැමදාම තෙරුවන් වන්දනලා කර්මීමේ සූත්‍රයක කියන දෙපාර්ත භූතයයි කියලා. ආ එහෙම ඕන්න පිළිගන්න. තව කෙනෙක් කියන අපි හරියටම හයාමට බුදු පහන තියෙනවා. හයාමට කියන්නේ පා නමෙන් පස්සේ කියන්නේ. ඕන්න. ඒත් මේකට වැඩි පුරිසක් කියන්නේ ශ්‍රද්ධාවට පැමිණිලාද සැකේතුවද? සැකේතුවේ ඉන්න කෙනා මුලා වෙනවයි කියන එකත් මුලාවට පත් කරන්න පුළුවන් කියන එකත් සුළු දෙයක්. ඉතින් ඒ නිසා අපි සැකේ ඉක්මවා ගිය පැහැදීමකට එන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයේ තිබෙන ආරම්භක පියවර. සැකේ ඉක්මවා ගිය පැහැදීමකට එන්න නම් අපි බොහෝම निराකූල විදියට අවුලක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. දැන් මෙතෙක් වෙලා අපි කතා කරපු කතාව බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් ගැන නෙවෙයි. දැන් අපි මෙතෙක් වෙලා මේ සූත්‍ර දේශනාවේ මූලික කොටස අපි ඇහුවේ පිටස්තර පුද්ගලයෝ දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකපු ආකාරය. ඒ තමයි ජානුසූනි පිලෝතිකයි දෙන්නගේ කතාව තමයි අපි මෙච්චර වෙලා අහන්නේ. දැන් ජානුසූනි අන්තිමට මොකද කළේ මේකෙදී? කරන්තින් බහැලා සවැත් නුවර පැත්තට හැරිලා වන්දනා කළා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඊට පස්සේ යා කියනවා මේ පිලෝතිකට, පිලෝතික මට බුදුරජාණන් වහන්සේ මොන ගෙන්නාම මං අපි දෙන්නා පිටුච්ච අපි දෙන්නා අතරේ සිදුවෙච්ච මේ කතාව මං උන්නාසෙට කියන්න කියලා ජානසූනි එදා කෙලීම ගියා බුදුරජාණන් වහන්සේ බැහැලා කියන්නේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සැප දුක් කතා බස් කරලා තමන් පැමිණෙද්දි අතරමඟදී හම්බ වෙලා පිලෝතික බුදුරජාණන් වහන්සේගේ ගුණ කියපු ආකාරයෙන් මේ ජානුසෝණි බුදුරජාණන් වහන්සේට කියා හිටිය ස්වාමීන් වහන්සේ මේ මමන් අදෙද්දි පිලෝතික කියලා කෙනෙක් හම්බ වුණා. එයත් එක මං කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පීවර සතන් හතරක් දැක්කයි කියලා. මේ ඇතෙකුගේ පීවර දක්න මේ වනාන්තරයට ගිහිපු කෙනෙක්ගේ උපමාව අරගෙන මෙන්න මේ මට විස්තරයක් කළා. මෙතන ඉඳලා තමයි ඔන්න බුද්ධ දේශනාව ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජානසූනිට කියනවා දේශනා කරනවා ජානසූනි ඇතාගේ උපමාව ඇතාගේ පීවර සටහන උපමාව විස්තර වුණා මදි. මං ඔය ඇතාගේ පීවර සටහන උපමාව විස්තර කරලා කියා දෙන්නම්. උඹට අහගන්න කියලා. කොහොමද දැන් මෙතන ඉඳලා ඔබට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. කියනවා ජානසූනි ඇතෙක් දකින්න ඕනේ කියලා වනාන්තරයේට මිනිස්සෙක් යනවා. මෙයා වනාන්තරයට ගිහිල්ලා ඇවිදගෙන යද්දී දිග පළල ඇත් අඩි ඇතාගේ පීවර සටහන් දකිනවා. එහෙම දැක්කා කියලා පීවර සටහනක් දැක්කා කියලා ඒ කාන්තේම මහා හස්ති මේ වනාන්තරයේ සිටිනවා නේව කියලා මෙයා නිශ්චයක දෙන්නේ නැහැ. මොකද හේතුව මේ වනාන්තරයේ ඉන්නවා වාමනිකා කියලා හොඳ දිග පළල පියවර තියෙන අඩි තියෙන ඇතින්නිය. මේ ඇතින්නියක සටහනක් වෙන්න පුළුවන් කියලා ඒ නිසා පියවර සටහන දුටු පමණින් නිශ්චයකට ඉන්නේ. ඊළඟට මෙයා තවදුරටත් වනාන්තරය ඇතුළට යනවා මහා හස්ති රාජයා සොයාගෙන. යද්දී මෙයාට මුණ ගැහෙනවා මෙයන් දකින්න ලැබෙනවා මේ ගස්වල මුදුන් උඩ උස්තැන්වල පිට උලාපු තැන්. මෙයා උන්ට බලන් ඉන්න මේ ලියා බලන් ඉඳලා මෙයා බලන් හිටියට නිශ්චයකට යන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මේ මහා හස්ති රාජෙක් ඉන්නවා කියලා නිශ්චයකට යන්නේ නැහැ. මියා කල්පනා කරනවා සමහර විට ඉච්ඡා කාලාරිකා කියලා ඇතින් නියෝජාතියක් කියනවා. මේ උලලා කියන්නේ ඒ ඇතින් නියු වෙන්න පුළුවන් කියලා තවදුරටත් වනාන්තරයට යනවා. සොයාගෙන යද්දී මෙයාට දකින්න ලැබෙන උස්තැන් වල අතු ගිදලා ගස්වල උස්තැන් වල දලෙන් ඇනලා තියෙන තැන දකින්න ලැබෙනවා. ඒත් මෙයා නිශ්චයකට යන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මහා ඇතෙක් ඉන්නවා කියලා. මොකද හේතුව දල කියන ඇතින් නියු ඉන්නවා. උච්චා කණීරුකා කියලා. මේ ඇතින් නියු ওই ගස්වලට ගිහලා අඳින්න පුළුවන්. ඒ නිසා මම කලබල වෙන්නේ මේ මහා ඇතෙක් මේක කළේ කියලා. මම යනවා. දිගට යද්දී මෙයාට දකින්න ලැබෙනවා ලොකු පීවර සටහනු පිට උල්ලපු තැනු අතු බිඳපු තැනු දස්සල උස්තැන් වලට දල යනපු තැනු දකින්න ලැබෙන අතරේ මෙයාට දල සහිත මහා හස්තිරාජයක් දකින්න ලැබෙනවා. එතකොට තමයි මෙයා නිශ්චයකට එන්නේ. මේ තියෙන්නේ මේ ඇසාගියදී මේ ඇතා තමයි මේ ගහේ උලලා තියෙන්නේ. මේ ඇතා තමයි මේ ගස් බිඳලා තියෙන්නේ. මේ ඇතා තමයි මේ ගස්වල දලින් ඇනලා තියෙන්නේ කියලා ඔන්න නිශ්චයක තේනවා. ඇතාව ඇස් දෙකින්ම දැකන. ඔන්න ඒ විදිහටයි කියන මේ ඇත්පදේ උපමාව ඇත්පීවර සතහන සම්පූර්ණයෙන්ම දැනගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් සම්මා සම්බුද්ධ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා පූර්ණත්වයට පත් වෙනවා නම් ඒ ඇත්පීවර සම්පූර්ණ දකින්නවා වගේ අංග සම්පූර්ණයෙන්ම දකින්නවා නම් ඒක මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන යනවා. බ්‍රාහ්මණය තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා. අරහන් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදී වූ අනුතරු ධම්මසාරති වූ සත්තා දේව මනුස්සානං වූ බුද්ධ වූ භගවත් වූ ඒ තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. ඒ පහළ වෙච්ච තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයාට අවබෝධයෙන්ම ධර්මය දේශනා කරනවා. ආදි කල්යාණ මජ්ජි කල්යාණ පරියෝසాన කල්යාණ මොකද්ද උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ආදි කල්යාණ. ආදි කියන්නේ පටන් ගැනීම ආරම්භය. කල්යාණ සුන්දරයි. මජ්ජි කල්යාණ මැද සුන්දරයි. පරියෝසాన කල්යාණ අවසන් වීම සුන්දරයි. එතකොට මේකේ ආදි කියන එකෙන් අපි තේරුම් ගත යුත්තේ පටන් ගැනීම කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න පටන් ගන්නකොට මේ ධර්මයේ තිබෙන්නේ ශ්‍රද්ධාවට පැමිණෙන ආකාරය. ආරම්භයේම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කළා. ශ්‍රද්ධාවට පැමිණෙන ආකාරය විස්තර කරනවා. මේක සුන්දර නේද? ඊට පස්සේ කුසල් ලකුසල් ඔක්කොම අඳුන ගන්නවා. හොඳ නොහොඳ අඳුන ගන්නවා. යහපත අයහපත අඳුන ගන්නවා. මේක සුන්දර දෙයක්. ඊට පස්සේ තියෙන්නේ ශ්‍රද්ධානුසාරී මට්ටමේ ඉඳලා ඊට පස්සේ විස්තර කරන්නේ එදීම මාර්ගඵල ලබාගෙන ඉන්න පිළිවිල. මැද සුන්දර නේද? ඊට පස්සේ ඒක අවසන් වෙනවා සියලු කෙලෙස් නැතිවීමෙන්. සියලු අකුසල් ප්‍රහාණය වීමෙන් අරහතයට පත් වීමෙන්. අවසන් වීමත් සුන්දරයි. සාත්‍යම් අර්ථ සහිතයි. සබ්බ්‍යංජනං පැහැදිලි ප්‍රකාශ වලින් යුක්තයි. ඒ කියන්නේ අවුල් නැහැ, ප්‍රහේලිකා නැහැ, අවුල් සහිත කියමන්නේ. කේවල පරිපූර්ණං. කේවල පරිපූර්ණං කියේ මුළුමනින්ම පිරිපුන්. පරි අඩුපාඩු නැති. පරිසුද්ධං. පාරිශුද්ධ බ්‍රහ්මචර්යයන් ජීවත් වන්න ප්‍රකාශ කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහලා මුල්ලමදාග පිරිසුදු ආර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන වලින් යුතු මුලි මුනිම්ම පරිපූර්ණ පිරිසුදු නිවන් මඟ අහගෙන ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරනකොට අහගෙන ඉන්නවා. ඒ ධර්මය අහනවා ගෙදර ඉන්න කෙනෙක්. ගෘහපතියෙක් හෝ දරුවෙක් හෝ මේ ධර්මය අහනවා. අහලා තථාගතයන් සද්දම් පටිලවති උන් ඉස්සල්ලාම ඇති වෙන එක. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඔන්න ධර්මය අහනකට වෙන්න ඕන දේ. මොකද්ද ඉස්සල්ලාම ඇති වෙන්නේ? ශ්‍රද්ධාව ඇති වෙනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. සෝතේන සද්ධාලාභේන සද්ධා පටිලාභේන සමන්නාගතු. දැන් යා ශ්‍රද්ධාව නැමති ලාභයෙන් යුක්ත විලා. දැන් එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි ලබා ගන්න දේවල් අතර අග්‍රතිය. චිත්ත ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ යා නෝනින් කල්පනා කරනවා මට මේක ජීවිතේ ඉඳලා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මොකද්ද මේ මුල්ල මද අග පිරිසිදු. ආර්ථ සහිත පැහැදිලි ප්‍රකාශවලින් යුක්ත මුළුමනින්ම පිරිපුන් පිරිසිදු නිවන් මඟ. මේක මට ජී ජීවිතයේ ගත කරමින් කරන්න අමාරුයි. මං ඒ නිසා මෙච්චර පාරිශුද්ධ මේක තියෙන ලස්සන වචනා ඒකාන්ත පරිපූර්ණ සංකලිකතා. ඒ කියන මේ පොතු වැරපු හග්ගෙඩියක් වගේ කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ මේ පිරිසිදු සුදු පාට විස්තර කරපු එක. හග්ගෙඩිය ඔබ දැකලා තියෙන්නේ සුදු පාට දිලිසෙන හග්ගෙඩිය. ඒ වගේ පොතු වැරපු හග්ගෙඩිය වගේ කියනවා. පිරිසිදු බඹසර රකින්නවා කියන එකේදී මේක මට කරන්න පුළුවන් වෙන්නේ මහානුන් තමයි කියලා. ඔන්න මෙයාගේ ජීවිතය අත්හැරලා දාලා කසාවත් පුරවාගෙන බුද්ධ ශාසනයෙන් පැවිදි වෙනවා. එතකොට එයා පැවිදි වෙද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන gedara තියෙන සියලු සැප සම්පත් කුඩා වේවා මහත් වේවා භෝග සම්පත් සියල්ල එයා අත්හරිනවා. කුඩා වේවා මහත් වේවා සියලු ඥාති පිරිවර එයා අත්හරිනවා. පැවිදි වුණාට පස්සේ ආයේ මේ දිවල් දොරවල් කරේ තියාගෙන ඉන්නේ නැහැ. සියල්ලම අත්හැරලා දාලා එයා මොකද කරන්නේ? ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අර ඇතා පියවර සටහන කරලා ඇති කුයන්න වනාන්තරෙට ගියා වගේ. මේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්න මේ පුද්ගලයාගේ වැඩපිළිවෙල යන හැටි. එහෙම පැවිදි වෙච්ච භික්ෂුව ඔන්න දැන් කියනවා බුදුරජාණන් වහන්සේගේ අවවාද පරිදි මාර්ගෝපදේශනයේ පරිදි මඟ පෙන්වීම පරිදි මෙයා මොකද කරන්නේ? සතුන් මරීමෙන් වැළකී සිටිනවා. මොකද්ද කරන්නේ? සතුන් මරීමෙන් වැළකී සිටිනවා. නිහිත දඬුවෝ නිහිත සත්තු සතුන් දඬමුකුරු ගන්නෑ, අවියාවිද ගන්නෑ. සතුන් මරීම පිණිස ලැජ්ජී ලැජ්ජයි වට දයාපන්ව දයාවෙන් යුක්තයි. සබ්බ පාණ භූත හිතානුකම්පී සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. ඊළඟට තමන්ට නුදුන්න දෙයක් ගන්නේ නැහැ, අත්හරිනවා. අදින්නාදාන පටිවිරතෝති. නුදුන් දෙයක් ගැනීමෙන් වැළකී වාසය කරනවා. දින්නාදායි දුන්නොත් විතරයි ගන්නෙ. දින්න පාටිකං කී දුන් දෙයක් විතරයි පිළිගන්නේ. අතීනේ කියන්නේ සොරසිතක් නැතුව පිරිසිදු සිතින් යුතුව වාසය කරනවා. ඊළඟට අබ්‍රහ්මචර්ය දුරු කරලා පිරිසිදු බ්‍රහ්මචාරීව වාසය කරනවා. ඊළඟට මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කියන්නේ නැහැ. බොරුවෙන් වැළකීවා. සමාපිනිස හෝ අනුපිනිස හෝ අනුංගේ දයක් ලබා ගැනීම පිණිස හෝ බොරු කියන්නේ නැහැ. සත්‍යවාදී සත්‍යවාදී කෙනෙක්. සත්‍ය සම්දු ඇත්ත ගලපා කතා කරන කෙනෙක්. හේතු ස්ථිර වචන කතා කරන කෙනෙක්. අවිසංවාදක ලෝකයේ ලෝකය අතර අර්බුදය සිවින දේවල් ප්‍රශ්න හට ගන්න ආකාරي අවුල් කතා කරන කෙනෙක් නෙවෙයි. එතකොට යා බොරු කීමෙන් වැළකී වාසය කරන කෙනෙක්. කේලම් කීමෙන් වැළකී වාසය කරන කෙනෙක්. කේලම් කියනවා කියන්නේ මොකද්ද? මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා මෙතන බෙදවන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා එතන බිඳවන්න. ඒකින් වැළකී වාසය කරන කෙනෙක්. සමග්ගාරාමෝ නම් යාමකත කරන්නේ බින්නානං වා සංජාතා. විදිච්ඡය සමගි කරනවා. සහිතානං වා අනුප්පදාත. සමගි විච්ඡයට උදව් කරනවා. සමගියේ අනුසස් කතා කරනවා. සමගියෙන් සතුට වෙනවා. සමගිය ඇති වෙන විදිහට කටයුතු කරනවා. ඊළඟට පරුත වචනේ වෙන් වෙනවා. වෙන් වෙලා යම් කිසි වචනයක්ද මිහිරි වචන කන්න සුඛ කනට සැපෙලවන ප්‍රේමණීය පෙම්වන හදයංගම හෘදයාංගම පෝරි ශිෂ්ට සම්පන්න බහුජන කන්තා බහුජනයා කැමති මනාප වචනයක්ද ඒව කතා කරනවා. සම්පප්පලාප කියන්නේ හිස් වචන. එයා බැහැර කළා සුදුසු කාලයට කරුණ සහිත වූ යහපත් වූ අර්ථවත් වචන කතා කරනවා. ඒක මෙයාගේ සීලය. පැවිදි වෙච්ච කෙනාගේ සීලය. ඊට පස්සේ තියෙනවා මේ පැවිදි වෙච්ච කෙනා වගා කටයුතු වගා දිගා කරන්නේ බීජගාම භූතගාම සමාරම්භණය. ඒ කියන්නේ ගස් කොළන් වගා කරගෙන කොටාගෙන කපාගෙන යන්නේ නැහැ. ඒවයි මින් මිලා වාසය කරනවා. ඊළඟට විකාල භෝජනයෙන් වැළකී වාසය කරනවා. නටුම් ගැයුම් ගැයුම් පිටුකු දර්ශන නැරඹීමෙන් වැළකී වාසය කරනවා. මල් සුවඳ විලවුන් දරීමෙන් කනකර ආභරණ පෙළඳීමෙන් වැළකී වාසය කරනවා. විස්තුරු වස්ත්‍ර ආභරණ සැරසීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට රන්තිදී මිලමුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට අමු දහන්නේ අමු මස් පිළිගැනීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට මේ දැසිදස්සන් පිළිගැනීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට එළුවෝ කුකුළෝ ඌරෝ ඇත්තු අස්වැයෝ ආදීන් පිළිගැනීමෙන් වැළකී වාසය කරනවා. කුබුරු වතු පිටි පිළිගැනීමෙන් වැළකී වාසය කරනවා. අනුන්ට පණිවිඩ පනත් අරගෙන යෑමෙන් වැළකී වාසය කරනවා. බිස්නස් කටයුතු වලින් වැළකී වාසය කරනවා. ඊළඟට නොඑක් ව්‍යාපාර කිරීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට මම් පහරීම් බංකොල්ල කෑම් මිනිසුන්ගේ අතපය කඩීම් බිඳීම් වද බන්ධන කිරීම ආදීන් වැළකී වාසය කරනවා. මේක සීලයයි. එතකොට මේ සීලය තුලින් යා සතුටු වෙනවා. සතුටු වෙලා ඊට පස්සේ සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන. එයා කයට පොරවන චීවරෙන් සෑහීමටපත් වෙනවා. සන්තෝෂයෙන් කුච්චි පරිහාරිකේන පිණ්ඩපාතේන කුසට ලැබෙන දානයෙන් සෑහීමකට පත් වෙනවා යා මේ භික්ෂුව. පක්ෂීක් ගහක් පැටාරලා ගහක් කරා පියාඹද්දි ඔක්කොම ආතේරලා අක්කට දෙක විතරයි අරගෙන යන්නේ. ඒ වගේ ස්ථානයක් අතරලා තව ස්ථානයකට යද්දි ගමකින් ගමකට යද්දි අසතුවකින් අසතුවකට යද්දි එයා තමන්ගේ තුන්සිවුරේ පාත්‍රයේ විතරයි යන්න අයිතිරසේ. එයා තුන්සිවුරේ පාත්‍රයේ විතරක් අරගෙන කුරුල්ලෙක් යනවා වගේ එයා යනවා. මේ විදිහට ආර්ය වූ සීල සම්පන්නයෙන් තමන්ට කියලා නිවැරදි සපයක් භුක්ති විඳිනවා. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් ආර්ය සීලයෙන් යුක්ත වෙන ආකාරය පෙන්වා දෙනවා. දැන් මේ පළවෙනි කොටස. මේ ධර්ම මාර්ගයට ආපු කෙනා ගෞතම බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න විදිය මේ කියන්නේ පළවෙනි කොටස. දැන් බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරලා දෙන්නේ කාටද? මේ ජානසෝනිට. තමයි මේ විස්තර කරලා දෙන්නේ මගේ සාසනය මේ විදිහට තමයි මේක වෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ ආ මොකද කරන්නේ? දැන් මේ මෙච්චරලා අපි අහගෙන ගියේ කුමක් ගැනද? ආර්ය සීල සම්බන්ධය ගැන. හොඳ සීයෙන් ආගෙන ඉන්න. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරිත කමිනේනම්. කොහොමද ආර්ය වූ ඉන්ද්‍රිය සංවරිත කමිනේන්නේ? ඇසෙන් රූපයක් දැක්කහම ඒ දැකපු රූපය මුල් කරගෙන ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් ඒ දැකපු රූපය මුල් කරගෙන අභ්‍යන්තර වශයෙන් තමන් කැළඹීමකට පත් වෙනවා නම් ඒ දැකපු රූපය මුල් කරගෙන අකුසල් වැඩෙනවා නම් අන්න ඉබඳු ආකාරයේ රූප දැකීමට ඇස විවෘත කරන්නේ නැහැ. ඇස සංවර කරමු. ඒක මොකද්ද? ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. කණින් ශබ්දයක් අසද්දී ඒ අසන්නා වූ කාරණය මුල් කරගෙන එයා තුළ ගැටීමක් ඇති වෙනවා නම් නැත්නම් ඇලීමක් ඇති වෙනවා නම් සිතේ අවුලක් හට ගන්නවා නම් අකුසල් උපදිනවා නම් එබඳු දෙයකට එයා සමන් යමන්නේ නැහැ. එයා කන සංවර කරනවා. නාසයෙන් යමක් ආග්‍රහණය කරද්දී ඒ ආග්‍රහණය කළ දේ මුල් කරගෙන එයා තුළ ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් අවුලක් එයා තුළ ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් අවුලක් හට ගන්නවා නම් අකුසල් උපදිනවා නම් ඉබඳු ආකාරයක් අවුලක් විපද්ද වීම පිණිස යා නාසය යොමු කරන්නේ නාසය සංවර කරනවා. දිවෙන් යම් කිසි රසයක් දැන් කන බොන ආහාර සම්බන්ධයෙන් දිවට රසයක් දැනුණාම ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම් ඒ රසය මුල් කරගෙන හිත කැළඹෙනවා නම් හිතේ අවුලක් හට ගන්නවා නම් අකුසල් උපදිනවා නම් ඒ බඳු ආකාරයේ දියක් පිණිස දිව යොමු කරන්නේ යා දිව සංවර කරනවා. කයට පහස දෙබෙද්දී ඒ ලබන්නා වූ පහස මුල් කරගෙන එයාගේ හිතේ ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම් එයාගේ හිතේ අර්බුදයක් හට ගන්නවා නම් අකුසල් උපදිනවා නම් ඉබඳු ආකාරයේ අකුසල් උපද්දවන්න මෙයාගේ කය යොමු කරන්නේ ස්පර්ශයට. කය සංවර කරනවා. මනසින් අරමුණක් සීකරන්දි ඒ සීකරන්නා වූ අරමුණේ අරමුණ මුල් කරගෙන ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම් මනසේ අර්බුදයක් හටගන්නවා නම් කැළඹීමක් හටගන්නවා නම් අකුසල් උපදිනවා නම් ඉබඳු ආකාරයේ දෙයකට මියා මනස යොමු කරන්නේ. ඒ මනස යොමු නොකර ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරනවා. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තුල ඉස්සල්ලාම උගන්වන්නේ මොකද්ද? ආර්ය වූ සීල සංවරය. ඊළඟට උගන්වන්නේ මොකද්ද? ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය. එතකොට පින්වත්නි මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයට එද්දී එයාට ධර්මඥානයක් තිබෙන්න ඕනේ. මොකද හේතුව දැන් අපි ගත්තොත් අල්ම රාගයක් හටගන්නවා නම් එයා අවබෝධ කරගෙන සිටින්න ඕනේ මේ රාගය හටගන්න කරුණු දෙකක් තිබෙනවා කියලා. මොකද කරුණු දෙක? රාගයක් හටගන්න අරමුණක් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සුබ නිමිත්ත. ඒ අරමුණ මුල් කරගෙන ඒ රාගයේ උපදින ආකාරයට හිතන්න ඕනේ. ඒකට කියන්නේ අයෝනිසෝ මනසකාරය. සුබ නිමිත්ත තිබුණත් අයෝනිසෝ මනසකාරය නැත්නම් යාතුන රාගයක් හටගන්නේ නැහැ. දේශයක් හටගන්න දේශයක් උපද්දවන්න පුළුවන් අරමුණක් තිබෙන්න ඕනේ. දේශයක් උපද්දවන්න පුළුවන් අරමුණ කොච්චර තිබුණා ඒට අනුව යා හිතන්නේ නැත්නම් දේශය උපදින්නේ. එතකොට දේශය උපදින අරමුණ අනුව සිටීම තමයි අයෝනිසූ මනසිකාරය කියන්නේ. එතකොට ද්වේෂයක් හටගත්තොත් මේ දෙකෙන් තමයි හටගන්නේ කියලා අවබෝධයක් අපිට ඇති වෙන්න ඕනේ. මොකද මේ අවබෝධය තුළ තමයි යා ආර්ය වූ ඉන්ද්‍රිය සම්වරය දියුණු කරන්නේ. මෝහයක් හටගත්තොත් තනිකරම අයෝනිසූ මනසිකාරයෙන්මයි. ඒක යා තේරුම් අරගෙන යෝනිසූ මනසිකාරයත් කරගන්න ඕනේ. එතකොට මේ ආර්ය වූ සීල සංවරය ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය කියන දෙකින් යුක්ත වෙලා ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට පුහුණු වෙන්නයි කියනවා ඉරියව් ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලෙ තිබුණ උන්න උදේට නැගිටලා පිණ්ඩපාත වඩිනවා. පිණ්ඩපාත වඩනකොට කියන්නේ ඉන්ද්‍රිය බලා යනවා. පිණ්ඩපාතේ ලබා ගත්තට පස්සේ ආපසු හැරී එනවා. මේක තියෙනවා ඒකෙදි සම්පජානකාරී සිහිනුවණින් යුක්තවයි ඒ කරන්නේ. සිහිනුවණින් යුක්තවයි කරන්නේ. සිහිනුවණින් කියලා කියන්නේ මොකද්ද? මෙයා පිණ්ඩපාතේ වැඩෙද්දී එයා ප්‍රතිවේක්ෂාව සීකරනවා. සීකරන මම මේ ආහාර සොයාගෙන යන්නේ මට යැපෙන්න විතරයි. මේ කය ශක්තිමත් කරන්න මේ කය ලස්සන කරන්න නෙමෙයි ජීවිතේ පවත්වන්න. ඊට පස්සේ යා මොකද කරන්නේ? කමඨහන භාවනා ආරමුණක් සීයේ පිටුවාගෙන යන්නේ. ඊළඟට යා අනුකම්පා උපදව ගන්නවා. මට මේ ධම්මෙන් පූජා කරන්න සූපස් කියලා. ඒ අදහස තමයි පිටුවාගෙන යන්නේ. එතකොට ඔන්න ඉදිරියේ තියෑමේදී ආපසු යෑමේදී සිහිනුවණින් යුක්තයි. සිහිනුවණ නැතු යනවා. යා කල්පනා කළොත් මට මේ ගමනින් මට කවුරු පහදව ගන්න ඇත්නම් සිහිනුවණින් තොරයි. එතකොට සිහිනුවණ කියන්නේ අර ධර්ම මාර්ගයේ තුලම රඳවා ගන්න ඕනේ. ආලෝකිතු ආලෝකිතේ විලෝකිතේ සම්පදාන අපිට වටපිට බැලෙනවා පිටිපස්ස බැලෙනවා. සිහිනුවණින් බලන්න ඕනේ කියලා උගන්වනවා. තමන්ගේ හිත කැළඹෙන දෙයකට මං යොමු වෙන්නේ නැහැ කියලා හිතාගන්න. සම්විඳිතේ පසාරිතේ සම්පදානකාරිය අත්පය උසවද්දි දිගාරිද්දි පවා දෙසිහියෙන් ඥායින්න ඕනේ කියනවා. සංඝහටි පත්ත චීවර ධාරණය සම්පජානකාරී චීවර පිරිකර පරිහරණය කරද්දී යා හිතනවා මම මේ චීවර පිරිකර පරිහරණය කරන්නේ විලි වසා ගන්න ලැජ්ජා බයෙන් වහ ගන්න මැසි මදුරුවන්ෙන් ඇති වෙන පීඩාවල් නැති කර ගන්න මම මේ චීවර පුරෝගන් දීකටයි සීකරනවා. අසිතේ පීඨේ කායිතේ සායිතේ සම්පජානකාරී දන් වළඳන දේවල් සපා ගිලින දේවල් පානය කරන දේවල් වලදී මියා නුවණින් සීකරනවා. මම මේ වළඳන්නේ මේ කරුණු නිසායි මුලා වෙන්නේ නැති වෙන්නේ. එතකොට මේ සති සම්පජඤ්ඤේ නැත්නම් දායක කෙරෙහි හිත ඇලෙනවා. දැන් ඥායදීදී දායකයෝ සම්බන්ධ වුණාම දායකයෝ කෙරෙහි ඕන පෞද්ගලික හිතවත් සංගුණ නගා ගන්නවා. පෞලිය අය බවට පත් කර ගන්නවා. ඊට පස්සේ දායක ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා. මේ සිහිනුවන තියෙනවා නම් සති සම්පජඤ්ඤය තියෙනවා එක වෙන්නේ. එතකොට සිවුරු කුඩ ගහ ගන්නවා. සිවුරු තැලුම් කරන සති සම්පජඤ්ඤය නැත්නම් සති සම්පජඤ්ඤය නැත්නම් කුටි වල තැලුම් කරනවා. අසපු වල තැලුම් කරනවා. සති සම්පජඤ්ඤය නැත්නම් දාන තැලුම් කරනවා. සති සම්පජඤ්ඤය නැත්නම් මේ තමන් ඉන්න තැනට ඇලුම් කරනවා. සති සම්පජඤ්ඤය තිබුණත් තියා ඔක්කොම පාවිච්චි කරනවා ඇලීම තුරව. ගතේටි තේන්න උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති. ඊළඟට දසිකිලි කැසිකිලි යාමේදී පවා සිහිනුවණින් වාසය කරනවා. ඒ කියන්නේ ඒකෙදිත් යන අවබෝධයෙන් වාසය කරනවා. ගතේ හිතේ නිසින්නේ සුත්තේ ගමන් කරද්දී හිතගෙන සිටිද්දී වාඩි විලා සිටිද්දී සැතපේ සිටිද්දී ජාගරිතේ අවදිව සිටිද්දී බහසිතේ කතාබස් කරද්දී තුන්දී භාවයේ නිශ්ශබ්දව සිටිද්දී සම්පජානකාරී සීනුණින් වාසය කරන මේ විදිහට යාගේ ජීවිතය අර නාස්තනු අතරගෙන අස්වැය හය දෙනෙක් කරත් එක අරගෙන යන පුද්ගලයෙක් නාස්තනු අල්ලගෙන අස්වැය හය දෙනා තමන්ට උණ ඇටිට හසුරුවනවා වගේ මේ ආයතන හය නෝනි යුක්ත පරිහරණය කරනවා සීය යුක්තව. දැන් මොකද කරන්නේ? මෙයා ඔන්න කරුණු තුනකින් යුක්තයි. ආරේ වූ සීලස්කන්ධයෙන් යුක්තයි, ආරේ වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි, ඊළඟට ආරේ වූ සති සම්ප්‍රජඤ්ඤයෙන් යුක්තයි. ඕක තමයි ධර්මාර්ගයේ මූලිකව සම්පාදනය වෙන කරුණු. මොනවද ඒ? ආරේ වූ සීලස්කන්ධය, ආරේ වූ ඉන්ද්‍රිය සංවරය, ආරේ වූ සති සම්ප්‍රජඤ්ඤය. දැන් ඔබට මේවා අහගෙන ඉන්නකොට ඔබට මෙන්න මෙහෙම ආවොත් හිතවිලි හරියි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේලා පහළලා තියෙන ওই ක්‍රමය තුලයි. මාර්ගපළාදී බිහි වෙලා තියෙන්නේ ওই ක්‍රමය තුලයි. ආර්ය සංඥා බිහි වෙලා තියෙන ওই ක්‍රමය තුලයි කියලා හිත පහදිනවා නම් ඔබ හරියට ඇහුවා. ඔබ හරියට ඇහුවා. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ජානසුන්ට කියා දෙනවා. ඊට පස්සේ ඒ භික්ෂුව දානි වන්දන ඉවර වෙලා පැත්තකට ගිහින් පල්ලඟක් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කරගෙන වාඩි වෙලා හිට එයා හොඳට විමසා බලනවා තමන්තුළු පංච නීවරණ වැඩ කරන හැටි. මොනවද පංච නීවරණ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්ච. කාමච්ඡන්දය කියන්නේ ආසකන දේවල්. එහෙම එනකොට ඒක අවිද්‍යාවට යනවා. අවිද්‍යාව කියන්නේ අනුන් සතු දේවල් තමා සතු වේවා කියන අකුසලයේ එන්න පුළුවන් එක. තම හොඳට ඒක නුවණින් විමසනවා. විමසලා මේ කාමච්ඡන්දයමයි හිතේ තියෙනවා කියන අවබෝධ කරගෙන දැන් මේ අවාඩි වෙලා කාමච්ඡන්දය දුරු කරනවා. තමන්ගේ හිතේ සේනාසන ගැන වේවා, ආහාර පාන ගැන වේවා, සතා සර්පයා ගැන වේවා, සම්බ්‍රමචාරින් වහන්සේලා ගැන වේවා ගැටීමක් ඇති වුණා නම් මේ අඳුන ගන්න ඕන මාතුල නීවරණයක් ඇති වෙලා තියෙනවා. ව්‍යාපාදින් කියලා ඒක දුරු කරනවා. ඊළඟට නිදිමත කලස බවක් ආවනම් එයා මේක දුරු කරලා ආලෝක සංඥෝ විහෙරති. මොකක්ද ඇති කරගන්නේ යා? ඔව්, නිදිමත ඇති වෙනවා නම් නිදිමතෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේ ආලෝක සංඥා කියන්නේ හිතෙන් එළියක් උපදව ගන්න කියනවා. ඊට පස්සේ හිතෙන් එළියක් උපදව ගන්න කියලා කියන්නේ මේ හැඟීමක් ඇති කරගන්නයි කියනවා. මේ ආලෝකයක් තියෙනවා කියන එක තමයි ආලෝක සංඥාව. මොකද දැන් මේ නිදිමත එන වෙලාවට ආලෝකයක් නැමී ඇති වෙන්නේ අඳුරක්. අඳුරක් එක්ක තමයි හිතන්න බැරි විදිහට නිකන් මස් වෙලා වගේ ගිහිල්ලා ඔබ නොහැටි යනවා හිතේ. මේ ගතිය නැති වෙලා හොඳ හිත පිහිටන හොඳට එළියේ තියෙන වෙලාවට. එතකොට ඒක සීකරණය කියනවා. එතකොට අවිද්‍යාව දුරු කරනවා යා, මරණ සතිය, අනිත්‍ය භාවනා ආදී වල ආසාව දුරු කරනවා, ගැටීම දුරු කරනවා, සීළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පිත බව පුරුදු කරලා, තීන මිද්දේ දුරු කරනවා, ආලෝක සංඥාව වඩලා, ඊළඟට හිතේ විසිරීමේ පසුතැවිල්ල යනකොට හිත සංසිඳෙන විදිහට යා නෝණින් ඉමසනවා. ඊළඟට සැකේනකොට යා සැකේට එන්න නොදී ශ්‍රද්ධාවට පැමිණෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පහෙන්ම නීවරණ ධර්ම පහෙන්ම හිත නිදහස් වෙලා හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පින්නාදිනවා. ඊට පස්සේ මේ භික්ෂුවට පුළුවන් වෙනවා ප්‍රඥාව දුර්වල කරන, නිවන් මගින් බැහැර කරන, නීවරණ වලින් වෙන් වෙලා, කාමයෙන් වෙන් වෙලා, අකුසලයෙන් වෙන් වෙලා, හිතක් විචාර සහිත ප්‍රීති සුඛය ඇති චිත්තේ කාර්යතාවෙන් යුතු පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න පුළුවන් වෙනවා. ඔන්න ඔබට තමයි කියනවා කියන්නේ තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයාගේ පියවර සටහන කියලා. තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයාගේ පියවර සටහන මොකද්ද? පළවෙනි ධ්‍යානය. මේක තමයි කියනවා තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයා පිටවුලා පුතැන. ඒ පළවෙනි ධ්‍යානය තමයි තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයා දලයන් කරන. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයා එතනින් තෘප්තිමත් වෙලා අවසන් කරන්නේ නැහැ කියනවා. සම්මා සම්බුද්ධ භගවා ස්වාකාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාරක සංඝෝ කියන අදහස තියෙනවා දැන් ඇතිලා. නමුත් එතනින් යාගේ වැඩපිළිවෙල නවත්තන්නේ නැහැ. අර වනාන්තරේ යාගෙන යනවා වගේ මෙයා තවදුරට භවනා කරනවා. භාවනා කරද්දී එයා පළවෙනි ධ්‍යානය ඉක්මවාගෙන විතක්ක විචාරයන් සංසිඳුවලා තවදුරටත් ආධ්‍යාත්මිකව චිත්ත සමාධිය ඇතුව සිතේ එකඟ බව දියුණු කරගෙන සමාධියෙන් උපදවාගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතිය කියන්නේ හිතට ඇතිවෙන එකක්, සුඛය කියන්නේ කයට ඇතිවෙන එකක්. ත්‍රිසලම් හිතට ප්‍රීතියක් ඇති වෙන්නේ. නිවර්ණ ධර්ම සාති දෙනකට හිතට ප්‍රීතියක් ඇති වෙනවා. හිතට ප්‍රීතියක් වෙනකට ප්‍රීති මනස කාය උපස්සම්පති. ප්‍රීති මනස තියෙන එකනාගේ කය සහල් වෙනවා. පස්සද කය සුඛං වේරති. මේ කය සහලු නම් සැපයක් විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධිති. සැපැත්තුගේ චිත්ත සමාධිපත් වෙනවා. ඒක හිතට ප්‍රීතියක් ඇවිල්ලා මේ ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දෙවෙනි ධ්‍යානයට එයා පැමිණලා වාසය කරනවා. දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයාගේ පියවර සටහන. තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා පිටවුලාප තැන, තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා දලැන තැන. මෙයා දන්නවා එතකොට සම්මා සම්බුද්ධ භගවන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ විසින් අදාළ ධර්මය ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. තවදුරටත් මම භවනා කරගෙන යනවා. නවත්තල නෑ නෑ. මෑයි නිච්චේකටම ආවේ නෑ. නිච්චේකට ආවේ නෑ කියන්නේ එතන ගියා හැදලා යන්නේ. එතන ගියා නවත්තන්නේ නැහැ වැඩ පිළිවිල. තවත් එතන යනවා. යනකොට මම තුන්වෙනි ධ්‍යානෙට එනවා. කොහොමද තුන්වෙනි ධ්‍යානෙට එන්නේ? විහෙර සතෝ සම්පජාන. උපේක්ෂා චිතත එන විරාගී ස්වභාවය දිනු කරන ප්‍රීති වෙනුට උපේක්ෂාවට එනවා. කයින් සපක් වඳිනවා. මේ තුන්වෙනි ධ්‍යානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයාගේ පියවර සටහන. තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා පිටවුලාම තැන, තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා දලැන තැන. තවදුරටත් ඥාන එතනින් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හා දැන් මගේ වැඩ ඉවරයි කියලා නවත්තන්නේ නැහැ. තවදුරටත් ඥා භාවනා කරගෙන යනවා. යද්දි මෙයාට පුළුවන් වෙනවා හිතේ විඳපු ප්‍රීති වෙනුවට දැන් උපේක්ෂාව තියෙනවා. හයේ සැප වෙනිනවා. දැන් මෙයා හයේ සැපයත් අයින් කළා. හිතේ ප්‍රීතියත් අයින් කළා. සම්පූර්ණයෙන්ම පිරිසිදු උපේක්ෂාවට පත් වෙලා හතරවෙනි ධ්‍යානයට මෙයා දිනු කරනවා හිත. බුදුරජාණන් වහන්සේ වදාලා ජානසෝනි හතරවෙනි ධ්‍යානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයාගේ පියවර සටහන. හතරවෙනි ධ්‍යානය කියන්නේ තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා පිටුලාප තැන. තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා දලනට පෙන්වනවා. ඊට පස්සේ ජානසුනට කියනවා, ජානසුන ඊට පස්සේ මේ බුද්ධ ශාසනයට ආපුවේ ශ්‍රාවකයා ඒ හතරෙනි ධ්‍යානය තුළ හොඳට සිත පිරිසිදු වුණාම, උපක්ලේශ නැති වුණාම, හොඳට මෘදු වුණාම, එතකොට මේ හිත කියන එක හොඳට මේ මඩුවක් මුට්ටුවක් හදනවට වඩා හොඳට හදන්න පුළුවන් එකක්. මෘදු වුණාම කම්මණීය සිටේ හොඳට ක්‍රියාවට යෝග්‍ය බවට පත් වුණාම, ක්‍රියාවට යෝග්‍ය බවට පත් වුණාම කියන්නේ දැන් අපි යකඩයක් කියනවා. යකඩේ නවන්න නම් අපි මොකද කරන්න ඕනේ? යකඩේ රත් කරන්න ඕනේ. යකඩේ හොඳට ගින්දර පාට වුණාම ක්‍රියාවට යෝග්‍යයි. ඊට පස්සේ ඒක නවන්න පුළුවන්. රත්තරන් තියෙනවා. දැන් නිකන් රත්තරන් තිබ්බට මොකද කරන්න බෑ. මේ රත්තරන් කෝවිදාන පදන් කරන ගන්න ඕනේ. එතකොට ක්‍රියාවට යෝග්‍යයි. එතකොට ආවරණ හදන්න පුළුවන්. නැත්නම් බෑ. මේ වගේ කර්මන්නේ වීම කියන්නේ දැන් ක්‍රියාවට යෝග්‍ය බවට පත් වීම කියන එක. හිතේ කියලා කියන්නේ ඉස්තිරව පවතින කල්ලි විනාශ නොවීම. ආනන්දප්පති කලබල විනා හිත විනාශ වෙන්නේ නැහැ. සතිය අරගෙන කම්පා වෙන්නේ නැහැ. ආනන්දප්පති ඒ වගේ ස්වභාවයකට පත් වුණාද පස්සේ පුබ්බේ නිවා සානුස්සති නානාය පෙර ජීවිතයේ ගෙවපු ආකාරයේ දැකීම පිණිස මෙයා හිත යොමු කරනවා. ඔන්නයට පස්සේ තමයි තමන්ගේ වැටගිරිය පේන්න පටන් ගන්නේ. තමන් පිටිපස්සට ආපස්සට බලද්දී තමන් නිරේ හිටපුවා, තිරිසන් අපායගත කරපුවා, පිරේත ලෝකෙ හිටපුවා, දෙවියන් අතර හිටපුවා, බමුන් අතර හිටපුවා, මනුෂ්‍ය ලෝකෙ ගත කරපුවා. ඕම් තමන්ට කොහොම විස්තර වෙනවා තේරුම් ගන්නවා. කල්ප ගණන් ආපස්සට බලනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊ අවබෝධය ආපු ගමන් මෙයා තේරුම් ගන්නවා මේ තථාගතයන් වහන්සේගේ පීවර තමයි. තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා පිටුල්ලාපු තැන තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා දලයන් තැන. නමුත් ඉතින් මෙයා නවත්තන්නේ නැහැ. සම්මා සම්බුද්ධ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා නවත්තන්නේ නැහැ. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා නවත්තන්නේ නැහැ. සංඝයා ප්‍රතිපන්නයි කියලා නවත්තන්නේ නැහැ. තවදුරටත් මෙයා භවනා කරගෙන යනවා. ඒ විදිහටම හතරෙනි ධ්‍යානය තුල ඉඳලා අර විදිහට මේ ධ්‍යානයේ බලවත් වෙච්ච සිත ධම්මයන් අවබෝධ කරගත්ත මේ වගේ බොහොම දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරි ඉපිද ආපු ගමනක් යාවේ කියලා අවබෝධ කරගෙන ඊළඟට බලනවා මෙයා අනුන්ගේ ස්වභාවයත් අන්නයේ ස්වභාවයත් මේ විදිහමද බලද්දි මෙයාට දකින්න ලැබෙනවා. කොහොමද දකින්න ලැබෙන්නේ? කර්මානුරූපෝ තම තමන් කයෙන් වචනෙන් හිතෙන් කයින් කරපු දේවල්, වචනින් කතා කරපු දේවල්, සිතින් සිතපු දේවල් දෑවැද්ද කරගෙන දායාදේ කරගෙන මේ සත්වයන් චුත වෙන ආකාරය, ඒ කර්මයන්ට අනුරූපව උපදින ආකාරය දකිද්දි මෙයාට පේනවා සත්වයන් අපායේ උපදින හැටි, නිරේ උපදින හැටි, ප්‍රේත ලෝකයේ උපදින හැටි, මනුස්ස ලෝකයෙන් චුත වෙනවා, ඕම් පිරිත් ලෝක යනවා, නිරේ යනවා, තිරිසන් අපා යනවා. එතකොට මෙයාගේ හිතේ නැගීමක් ඇති වෙනවා. අහෝ මේ සත්‍යය. කයෙන් වචනෙන් මනසින් අකුසල් කරලා රැස් කළා. එහි විපාක වශයෙන් නිවෙදමේ අපායෙ උපදින්නේ කියලා. මෙයා තවදුරටත් විමසුනා මිනිස්යෙන් ගැන. තවදුරටත් විමසද්දි මෙයාට දකින්න ලැබෙනවා මිනිස් සැසෙ ඉක්මවා ගියපු මෙයා දිවස් නුවණින් දකිනවා. කයින් සිල් රැකපු අය, වචනයෙන් සිල් රැකපු අය, මනසින් සුචරිතය යුතුන අය, කයින් වචනේ මනසින් යහපත් දේ කරපු අය මරණින් මතු සුගතිය උපදිනවා. දැකලා මියා හිතනවා අනේ මේ සත්‍යයන් නම් කයෙන් වචනින් මනසෙන් පින් රැස් කරන මේ සුගතිය ඉදිරිපිටවා සුගතිය ඉදිරිපිටවා මේ විදිහට මේ සත්‍යයන් සුගතිය දුගතිය උපදින සිටිනා වූ ආකාරය වර්ණවත් දුර්වර්ණවත් සුරූපී විරූපී ඊළඟට හීනව ලාමකව උසස්ව මේ සත්‍යයන්ගේ මේ බෙදීම කර්මානුරූපව සිදුවන ආකාරය දකිමින් මේ ජීවිතයේ ගෙන ලකු අවබෝධය සිදු කර ගන්නවා චුතුප්පාදනාම වදාළා බුදුරජාණන් වහන්සේ වදාලා ඥානසෝනි උන්නෝය කියා චුතුප්පාද ඥානේ සතාගතයන් වහන්සේගේ තීව්‍ර සතහනක් ඕකට තමයි තථාගතයන් වහන්සේ දල ඇනපු තැනය කියලා කියන්නේ. ඕකට තමයි කියන්නේ තථාගතයන් වහන්සේ පිට අතුල්ලාපු තැනය කියලා. ඒත් ඥායතනි නවත්තන්නේ සම්මා සම්බුද්ධ භගවතු ආකාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාරංගෝ කි නවත්තන්නේ. නවදුරට යනෝනි මිනිස්සු යනවා. එයා එතකොට ඥාන දෙකක් දැන් ඇති කරගෙන තියෙනවා. මොනවද ඥාන දෙක? උබ්බේ නිවාසානුස්සති ඥානයත් චුතුපපාත ඥානයත් ඊළඟට මෙයා යොමු කරනවා හිත ආශ්‍රවයන් දුරු කරන්න. මේකට කියනවා දීඝදිකා උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කන්දක් මුදුනේ පොකුණක් තියෙනවා. පොකුණේ තියෙන හොඳට පෑදිච්චි වතුර. මේ කන්ද මුදුනට ගිය බුද්ධලයා පොකුණ දිහා බලන් ඉන්නවා. එතකොට මෙයාට මේ පෑදිච්චි වතුරෙන් පොකුණේ අඩිය පේනවා. පොකුණේ අඩිය ගල් තියෙන හැටි, කොළ වැටලා කුලරුණු වැටලා තියෙන හැටි, මාළු පීනන ආකාරය, ඊළඟට වෙනස් හත්තු මෙයාට හොඳ පැහැදිලිව දක්වනවා. මේ වගේ කියනවා මේ හිත ඇතුලේ කාමාසව හැදෙන හැටි, භවාසව අවිජ්ජාසව හැදෙන හැටි හොඳ පැහැදිලිව මෙයා දකිනවා. මේ අවබෝධ කරගන්නවා මේවනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි. මේවනාහි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි. මේවනාහි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වනාහි දුක් නිවන්නා වූ ප්‍රතිපදාවයි. මේවනාහි කාමාසව භවාසව අවිජ්ජාසව කියන ආශ්‍රවයන්ය. මේවනාහි ආශ්‍රවයන් හටගන්නා වූ අවිද්‍යාවයි. මේවනාහි අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වීමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආශ්‍රව නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාවයි කියලා අවබෝධ කරගෙන මොකද කරන්නේ? මෙයා කාම අවබෝධය නිසා කාමාසවයන්ගෙන් හිත නිදහස් වෙනවා, භවාසවයන්ගෙන් හිත නිදහස් වෙනවා, අවිද්‍යාසවයන්ගෙන් හිත නිදහස් වෙනවා. මෙයාට අවබෝධ වෙනවා මේ නිවන් මඟ මම සම්පූර්ණ කළා, මේ ධර්ම මාර්ගයේ මා කෙළවරටම පැමිණියා, මේ ධර්ම මාර්ගය තුල කළේ සෑම දෙයක්ම මම දැන් සම්පූර්ණ වශයෙන්ම කළා. මට තවදුරටත් මේ ධර්ම මාර්ගය කරන්න මොකවත් නැහැ. යා බුදුරජාණන් වහන්සේ වදාලා අර ඥානසෝනිට ඥානසෝනි රූප තමයි. ඕකට තමයි තථාගතයන් වහන්සේගේ පීවර ප්‍රධාන කියන්නේ. ඕකට තමයි තථාගතයන් වහන්සේ පිටේළු තැනේ කියලා කියන්නේ. ඔබ තමයි තථාගතයන් වහන්සේ දාලයන් පුතන කියලා කියන්නේ. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා ගමන කෙළවරටම ගිහින් නවතිනවා. නිශ්චයකට පැමිණෙනවා. සම්මා සම්බුද්ධ භගවතුන් ස්වාස්ථාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාරාංශය. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා වුණාම ඥානසෝනි අන්‍යදෙකුටයි අවබෝධය වුණා. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ජානසුනි කියනවා බාගතුන් අතරින්ම අපූර්වයි බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි වහල් තිබිච්ච එකක් ඇරලා පෙන්වුවා මට යට දහරවල තිබිච්ච එකක් උඩු පැත්තට හැරිවුවා වගේ මම්මුලා වූ කෙනෙකුට නියම මාර්ගය පෙන්වුවා වගේ කළුවරේ හිටපු කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වුවා වගේ වාග්ය බුදුරජාණන් වහන්සේ ලස්සනට මට පැහැදිලි කරලා දුන්නා මම වාග්යවත් බුදුරජාණන් වහන්සේව සරණ යන ආනන්ද දැක්කම සරණ ගියේ ශ්‍රී සද්ධර්මයේ මම සරණ යනවා ශ්‍රාවක සංඝයා මම සරණ යනවා මේ අවබෝධයට පැමිණලා කියන ඊට පස්සේ වාග්යතුන්වත් මම ජීවිතාන්තය දක්වාම තිරුවන් සරණ ගිහින් පාස්ටික් පසෙන් පිළිගන්නා ඔන්න සරණ ඒ තම්පෝ සරණං කේම ඔය සරණ තමයි බිය රහිත තැන ඒ තම් සරණ මුත්තමං ඒ සරණ තමයි උතුම් තැන ඒ තම් සරණ මාගම් ඔය සරණට එවිදින් තමයි සබ්බ දුක්ඛාපාන චති හැම දුකින් නිදහස් මේ සරණ අපට ඇති වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ ගැන ගුණවන්තයන් අවබෝධ කරගත්තයි බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධර්මයේ ගැන ගුණවන්තයන් අවබෝධ කරගත්තයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ වෙච්ච නැති අය බුද්ධ කාලේ හිටියා ඒ කාලේ මුල් කාලේ කුරුවේල කස්සප නදී කස්සප ගයා කස්සප කියලා එතන පිරිස ඔක්කොම 1000 බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන අරහත් පිටපත් වුණ ආදිත් පරියාය කියන සූත්‍ර දේශනාව අහලා. ඒ පිරිස පිරිවරාගේ සජිකානුවරට වැඩි යටි. වේරුණාරාමයේ වැඩ සිටියා. ඊට පස්සේ සරුවිත් මුගලන් රහතන් වහන්සේලා ඊට කලින් උපතිස්ස කෝලික දෙදෙනා බ්‍රාහ්මණ පඬිතුරු දෙදෙනා තමන්ගේ තමන් සමග ධර්මයේ සංජේ ගාව සංජේ පිටුවෙච්චා ගාව හිටපු 250ක් පිරිසක් පිරිවරාගෙන ආවා. ඊට පස්සේ ප්‍රසිද්ධ පෞද්ගලික දරුවන් පැවිදිෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? වීරිකාකාර මිනිස් කතන්දරයක් හැදුවා. ආගතෝසු මහා සමනෝ මගදානං ගිරිද්වජං මගදී කඳු පරවත අතරේ ඉඳලා ඔන්න මහා ශ්‍රමණයන් වහන්සේ ආවා. සංජීයකේ නෛත්වාන කින්තු දානි නායකති. ඔන්න සංජීයගේ ගෝලිය ටික දැහැගත්තා. දැන් කවුරු උසාවිද? පාරේ යනකොට මිනිස්සු කියන්න පටන් ගත්තා ඔක. බුදුරජාණන් වහන්සේට සැලකලා ශ්‍රාවකයන්. බුදුරජාණන් වහන්සේ වදාලා ආයෝග කිව්වොත් මෙන්න මේ විදිහට උත්තර දෙන්නේ කිව්වා. කොහොමද ධම්මේන මේ මහාවීරා ඒ මහාවීරෝ තථාගතයන් වහන්සේලා ධර්මයෙන් තමයි මේ ශ්‍රාවකයන්ව යහපත් මාර්ගයේ රැගෙන යන්නේ ධම්මේන ණය මානාන කාවුසුයා විජානතං ධර්මයෙන් නිවන් මඟ ගෙන යද්දී ඒක අවබෝධ කරගත්ත වෙලට කිසිපස්සක් නැහැ ඔය උත්තරේ දෙන්නේ කිව්වා එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න බැරි අය එකල ඒ නිසා මේකල ගැන අපිට ගැටලුවක් නැත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න බැරි අය එකල සිටියා ඒ නිසා මේකල ගැන අපිට ගැටලුවක් නැත ශ්‍රාවක සංඝයා ගැනත් එහෙමයි දැන් අපි ගත්තොත් ධර්ම ගැන පොඩ්ඩක් මම විස්තර කළා දැන් ශ්‍රාවක සංඝයා ගැන අපි ගමු දේවදත්තට ඕන වුණා සංඝයා බිඳින්න දිවදත්ත වුණා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. මොකද දේවදත්තට ඒ වෙනකොට 이르දි ප්‍රාතිහාර්ය පවා පුළුවන්කම තිබුණා. බොහෝ ජනතා ප්‍රසාදයක් ඇති කරගෙන හිටියා. දේවදත්ත කල්පනා කළා මම කොහොමද මේ මිනිස්සුන් පහදවන්නේ පහදවන්නේ කියලා කල්පනා කළා හිටු හරි. මම පහදුණා මෙන්න මේ කර්මවලින්. මොනවද ඒ මං පහ දෙනවා 300 වරෙන් විතරක් ප්‍රාසූත්තු. එතකොට මිනිස් පහ දෙනවා. ඊට පස්සේ කුටි වලදී මේ අත්හැරලා ගස් කැටියෙන්න ඕනේ. තවත් පහකට. ඊට පස්සේ මහ වනාන්තරේ ඉන්න ඕනේ. එතකොට තවත් පහකට. පින්ඳ පහෙන් විතරක් ජීවත් වෙනවා මම. එතකොට තවත් පහකට. එළෝලි මොති විතරක් වරන්තන. එතකොට තවත් පහකට. හැබැයි මම මේ ටික බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරාම උන්වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා මම. එතකොට මට තවත් පහදී. බුදුරජාන් වහන්සේ කියන ඉදිරිපත් කළා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ප්‍රසිද්ධිය තියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේට වැරදුනා. උන් අහුවෙලා මමයි හරි මාර්ගය යන්නේ. මේ මගේ ප්‍රතිපත්ති කියලා අර පහ කිව්වා. තිසරණයේ පැමිණිච්ච නැති අය, ශ්‍රද්ධාවට පත් වෙච්ච නැති අය ඒ පැත්ත ගත්තා. ආගෙන කිව්වා බලන්න අපේ දේවදත්ත එළෝලි ප්‍රති වල දැන. ආඹන්න අපේ දේවදත්ත වනාන්තරේ ඉන්නවා. ආඹන්න අපේ දේවදත්ත ගස් කැටි. ආඹන්න අපේ දේවදත්ත තුන්සියුරින් ඉන්නවා. බින්ද පාපා කරමින් එන්නේ එන්නේ යන්නේ කියේ. අවබෝධයෙන් පත්‍ච්ච බැලුවේ එහෙම නෙමෙයි. අවබෝධයෙන් පත්‍ච්ච බැලු කොහොමද? සුපටිපන්නෝ භගවතු සාවකයන්ගේ බාධිතුන්හසගේ ශ්‍රාවක සංඛ්‍යා සුපටිපන්නද? සුපටිපන්නද කියන්නේ රාගදේශමෝ ප්‍රහාණිවන්නා වූ මාර්ගයකට ගමන් කරන්නේ කියලා බැලුවා. බලද්දි පෙවුනා දේවදත්ත අරක කර කර යන්නේ රාගදේශමෝ අවුස්සව්. අර්බුද උපද්ද උපද්ද ප්‍රශ්න හදහද මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවෙන් බැහැර කර කර යන්නේ මිනිස්සු පහදින තිසරණයට පැමිණිච්ච අයගේ පැහැදීමට අල්ප මාත්‍රයෙන්වත් බාධාවක් වුණේ නැහැ. අල්ප මාත්‍රයෙන්වත් ඒගොල්ලන්ගේ පැහැදීම සෙලවුනේ තිසරණ පැහැදීමට වෙනස් වුණේ නැහැ. අවබෝධින් සුපටිපන්න භගවතු සාවක භාග්‍යවතුන්ගේ සාවක සංඛ්‍යා සුපටිපන්නද කියලා විමසල බලද්දි සුපටිපන්න වූ සාවකයන්ට පැහැදුනා. උජුපටිපන්න වූ භගවතු සාවක සංඝෝ භාග්‍යවතුන්ගේ සාවක සංඛ්‍යා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සීල සමාධි ප්‍රඥා නම් වූ ඍජු ප්‍රතිපදාවට බැසගත්තාද කියලා බැලුවා. ආන්න එතනින් තමයි පැහැදෙන්නේ. එතකොට තමයි පැහැදෙන්නේ ඥාය ප්‍රතිපන්නෝ භගවතු සාවකංගු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙහි යෙදී සිටින ඒ ඉලක්ක කරගෙන සිටිනවාද? ඔන්න පැහැදෙනවා ඥාය ප්‍රතිපන්නෝ භගවතු සාවකංගු. ඊට පස්සේ මුසල බැලුවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි ප්‍රතිපන්නද? ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේම ප්‍රකාශ කරගෙන යනවාද? හරි. බාගතුනාගේ ශ්‍රාවක සංඛ්‍යා සාමී ප්‍රතිපන්නයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදිලි කෙනෙක්ව වෙන කෙනෙකුට අහසින් ගිල්ලවත් පහදවන්න බෑ. ඊට පස්සේ මුසා බලද්දී කවුද මේ ශ්‍රාවක සංඛ්‍යාට අයිති වෙන්නේ? කවුද එතකොට? සෝවාන් මාර්ගයේ ගමන් කරන අය, සුවම් ඵලයට පත් වූ අය, සකදාගාමි මාර්ගයේ ගමන් කරන අය, සකදාගාමි ඵලයට පත් වූ අය, අනාගාමි මාර්ගයේ ගමන් කරන අය, අනාගාමි ඵලයට පත් වූ අය, අරහත් මාර්ගයේ ගමන් කරන අය, රහතන් වහන්සේලා ওই පිළිස් තමයි ආයි තියෙන. ඔන්න ලස්සනට ගොනු කරලා ගන්න පුළුවන් වෙනවා ශ්‍රාවකයන්ට. මේ පිළිස් තමයි. එතකොට අර දේවදත්තල මොන විදියට හිටියත් දන්නවා මේ මාර්ගයෙන් බැහැරව ඉන්නේ කියලා. සාදින්නේ ඊට පස්සේ මේකද. එතකොට අඳුන ගන්නවා ආහුමිගෙන්. දුර ඉඳලා උනත් දම්පෙන් ගෙනල්ල පූජා කරන්න සුදුසුයි. පාහුමිගෙන්. හදිසියේවත් මොන ගෙවුනොත් ආගන්තුක සත්කාර දක්වන්න සුදුසුයි. දක්ෂිණියයි. පින්සලකාගෙන දම් දෙන්න සුදුසුයි. අංජලි කරන්න යන ගෞරව දක්වන්න අඳුම් බඳුම් පිළිම් කරලා ගෞරව දක්වන්න සුදුසු වේ. ලෝකයාට පින්කෙන් ගන්න. ආ මේ විදිහ තමයි අඳුනගන්නේ. එතකොට පින්වත් බුදුරජාණන් වහන්සේ වාපි ආන්නේ විදිහට ගුණ වශයෙන් අඳුනගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ගුණ වශයෙන් අඳුන ගන්න ඕනේ. ධර්මයේ ගුණ වශයෙන් ඔබ අඳුනගත්තේ නැත්නම් ධර්මයේ නාමයෙන් එක එක්කෙනා මොනවා කිව්වත් ඒවට හසු නොවී ඉන්න බැරුව යනවා. ධර්මයේ ගුණ වශයෙන් අඳුනගත්තත් අර බුද්ධි හට ගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන ඉන්න ධර්මය ආදි කල්යාණ ආරම්භය සුන්දරයි. දැන් ඔබ ශ්‍රද්ධාවට පැමිණෙනකොට ඔබ කුසල ලබනවා කියන අවබෝධයක් ඇති කරගන්නේ නැත්නම් මේක සුන්දර නැද්ද ඔබේ ජීවිතේට? සුන්දර දෙයක්. ඊරෝසෙ බසීලේට පැමිණෙනවා. සුන්දර දෙයක් නෙමෙයි. සුන්දර දෙයක්. ඊටපස්සේ අකුසලයන්ගෙන් වෙන්වීම වැඩ පිළිවෙල ගැන වහන්නේ. සුන්දර නැද්ද මේ? ඊළඟට සම්පූර්ණ අකුසල් ප්‍රහාණය කළා. උතුම් නිවන ගැන වහන්නේ. සුන්දර නැද්ද? එතන ගැට මොකද නැහැ කතා කරන්න. සුන්දරයි. මුල්මදාග සුන්දරයි. අර්ථසහිතයි කියන්නේ දැන් අපි වෙන දෙයක් ඇහුවොත් එීම පැය ගානක් අහලා ඊට පස්සේ අපි කල්පනා කරන ඇත්ත මොනවද මේ අපි ඇහුවේ? අපි ආපිට ඵලයෙන් ගත්තා. මීට හොඳින් පැත්තට ගිල්ලා ගිහින් බුදියේ ගත්තා. එහෙම කතා වෙනවක් තවල් නැද්ද අපි? අපි සමහර දේවල් අහගෙන ඉඳලා එපා වෙන වැඩක් නෑ. අපි අහගෙන ඉති ආචාර්යලා ආවෙන්ද කියන්නේ නැද්ද අපි? කියනවනේ. අපි මේ ඕකට ඕක ආදින පිටට ආවම අපි වෙන දෙයක් කරවා ගන්නවා. අපි වැඩක් පොලක් කරා ගන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ මොකද අහන දේවල් අර්ථ රහිතයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකට එහෙමද වෙන්නේ? අර්ථ රහිතයි. අපි අහගෙන ඉන්නකට මේ කොච්චර සිස්ටියක්ද මේ? අනේ මටත් මේ ධර්මයේ කෙරෙහි හිත පිහිරුවා ගන්න නැත්නම්. අනේ මටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න නැත්නම්. අනේ මටත් මාර්ග පල්ලාවේ ශ්‍රාවකෙක් වෙන්න නැත්නම්. අනේ මේ ධර්මයේ මටත් අර්ථ වශයෙන් තේරුම් ගන්න නැත්නම් මේවන අපි හිතේ ඉන්නේ. ආන්නේ සහිතයි. ව්‍යංජන සහිතයි කියන්නේ ආගර ඉන්නකොට තේරෙනවා. සමහරව තියෙන අපි අහගෙන ඉන්නවා තේරෙන්නේ නැහැ. දන්නේ කොහේද? මල්ලි පොඩි අහගෙන ඉන්නවා තේරෙන්නේ. ඊට පස්සේ අපි කියනවා අපි තාගෙන හිටියා. හැබැයි තේරුණේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් ඒ අරුමුදේ නැහැ. අපි අහගෙන ඉන්නකොට අපිට තේරෙනවා. ඇයි? පැහැදිලි වචන වලින් යුක්තයි. පැහැදිලි කියමන් වලින් යුක්තයි. පැහැදිලි ප්‍රකාශ වලින් යුක්තයි. පැහැදිලි උච්චාරණ වලින් යුක්තයි. පැහැදිලි ධර්මයෙන් ඒක නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දීගෙන ඉන්න අයට ඒ චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ, පැහැදීම ඇති වෙන්නේ. ඊළඟට කේවල පරිපූර්ණ මුළුමනින්ම පරිපූර්ණ පරිසද්දන් පරිසද්දයි බ්‍රහ්මචර්යය නිවන් මඟ නම. ඒක අහගෙන හිටියට පස්සේ ඔන්න හිත පහදෙනවා. දැන් මොන අපි අද මේ සවන් දුන්නේ මොකද්ද දේශනාව? චුල්ලාත්ති පදූපම සූත දේශනා. මිදු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම දේවානම් පීඨස්ස නිරිඳුන්හට මේ දේශනාව දේශනා කරපු වෙලාවෙ යත් මේ විදිහටම පැහැදුණා. ඥානසූරිය පැහැදිලිවත් දේවන් කරන්නේ කියලා. එතකොට බලන්න මේක දැන් අපි පැයෙන් විස්තර කළා. මිදු මහරහතන් මේක කොයිතරම් ලස්සනට තෝර තෝර කියන්නේ දැන්ද මේ ආගන්තුක සජ්ජුරුවන් හට. ඊරවස්සේ ඒකට නිමෙ පැහැදිලි තමයි. ඊට පස්සේ දිගටම බුද්ධ ශාසනය වෙනින් රජතුමා සෑම දෙයක්ම කළ රජතුමා ඊට පස්සේ ආරාධනා කළා ස්වාමීනි මාලිගාවට වඩින්න කිව්වා. අපි ඒ ඉන්නේ නැත්තන්ට මේ ඉතුරු ටික ওই දේශනාව ලහන්න දෙමුයි කියලා ආරම්භ වෙනවා සෙනඟ වැටිය. දම්බරුව ශාලාවල් ඉඳ මදි. ඊට පස්සේ බැලින්නම් ලොකු ශාලාවකට තියෙන්නේ ඇත්තු බඳින ශාලාව. ඇත්තු ටික එළියට දැව දාලා ශාලාව සුද්ධ පවිත්‍ර කරන ගත්තා. ඒ ශාලාවයි තමයි ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ දැන් මෙබල් වහන් ආශාවෙන් ඉන්නෝ දැන් බුදු කෙනෙකුගේ ධර්මය. ආදරණීය විදු මහරහතන් වහන්සේ විස්තර කළා පින්වල විපාක විමානවත් දිව්‍ය ලෝකවල සැප විඳගෙන ඉන්න ඇති පින් කරපු අය. පව්වල විපාක පේටවත් මිනිසුන්ගේ හිත් කීරි ගහලා ගියා. මේ මෙහෙම එකද සංසාරේ? ඔව් කිව්වා මෙහෙම එක තමයි සංසාරේ. මේකෙ මිදෙන්නේ බුදුරයන් වහන්සේලා ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්නේ. අනේ ස්වාමීනි මොකද්ද මිදු මහ රහතන් වහන්සේ දේශනා කළා? චතුරාර්ය සත්‍ය, සත්‍ය සංයුක්තය, සංයුක්ත නිකායයි. ඒ ආර්ය සත්‍ය අවබෝධ කරාම සත්‍යානුසාරී වෙන්න ඇති, ධම්මානුසාරී වෙන්න ඇති, සෝවාන් වෙන්න ඇති ආදී විස්තර කරගෙන ගියා. එතකොට මොකද වුනේ? අනුලාභිතව ප්‍රධාන 500ක් බිසෝ උන්වහන්සේලා මේක අහගෙන හිටියා. ශ්‍රද්ධා විහිිත බැසගත්තා. පිහිටියා. මිදු මහ රහතන් වහන්සේට කිව්වා, අනේ ස්වාමීනි, අපි දැන් මේ මාලිගාවලුනේ මේ ඉන්න වෙද්දී අපිට හැමදාම ඇති දෙයක් නෙවෙයි නේ. අපිට මෙව ආයිමිච්ච ගමන් කොයි අපාය ආවිදයි දන්නේ නැහැ. දැන් අපිට මේ ධර්ම මාර්ගය අවබෝධ වුණා. දැන් ඉතින් අපිට මේ මාර්ගය දියුණු කර ගන්න ඕනේ. අනේ ස්වාමීනි, අපිට මහාන වෙන්න අවසර දෙන්නේ කියලා. මේ විද් මහ රහතන් වහන්සේ මම බෑ කරන්න කියලා ඕනේ. ඊට පස්සේ ඒ කිරිසි හිටපු අන්තපුරය මෙහෙනවර කලින් උපාසිකාරාමෙන් බවට පත් කළා. පත්කල තමයි ඊට පස්සේ ඔය පණිවිඩ යමල මේ සංගමිතරහ ගෙනිවහන්ස වඩම ගත්තා. බලන්න පුරිතරම් ප්‍රබෝධය දවසින් දෙකින් මේ ලංකාව තුළ ඇති වුණා. ඒ මොකද හේතුව? ඒ ධර්මයේ ශ්‍රද්ධාව පිටවන්න මිදු මහරහතන් වහන්සේ වැඩ හිටියා, අනිත් රහතන් වහන්සේ වැඩ හිටියා. ශ්‍රද්ධාවෙන් බැහැර කරන්න වුණා පවිත බලවේග තිබුණේ නැහැ. එනිසා දැන් වෙනකොට සාසනයේ පැරණි අර්බුදු සහිතයි, කාරදර සහිතයි ඔබ රැකෙන්නේ ඔබේ ශ්‍රද්ධාව රැකුණ විතරයි. එනිසා ඔබ ශ්‍රද්ධාවට පැමිණෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය තුළ. ශ්‍රද්ධාවට පැමිණෙන්නේ කොහොමද? සම්මා සම්බුද්ධ භගවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාස්වාතු භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය.